एवं वन्नो अत्ता होति अरोगो परं मरणाति तं किं मन्यसि उदाय मणिवेलुरियो शुभो जातिमा अट्ठंसो सुपरिकं कतो पंडुकंबले निखिन्तो भासति च तपति च विरोचति च यो वारतन्धकारतिमिसायं किमि खञ्जोपनको इमे संभिन्नं वर्णानं कथमो वर्णो अभिकन्ततरो च फणीततरो चाति युवायं भन्ते रत्तन्धकारतिमिसायं किमि खञ्जोपनको अयं इमे संभिन्नं वर्णानं अभिकन्ततरो च पनीततरो चाति तं किं मन्यसि उदाय यो वारतन्धकारतिमिसायं किमि खञ्जोपनको यो वारतन्धकारतिमिसायं तेलप्पदीपो इमे संभिन्नं वर्णानं कतमो वर्णो अभिकन्ततरो च फणीततरो चाति युवायं भन्ते रत्तन्धकारतिमिसायं तेलप्पदीपो अयं इमे संभिन्नं वर्णानं अभिकन्ततरो च पनीततरो चाति तं किं मन्यसि उदाय यो वारतन्धकारतिमिसायं तेलप्पदीपो यो वारतन्धकारतिमिसायं महा अग्निखन्धो इमे संभिन्नं वर्णानं कतमो वर्णो अभिकन्ततरो च फणीततरो चाति युवायं भन्ते रत्तन्धकारतिमिसायं महा अग्निखन्ध अयं इमे संभिन्नं वर्णानं अभिकन्ततरो च पनीततरो चाति तं किं मन्यसि उदाय यो वारतन्धकारतिमिसायं महा अग्निखन्धो या वारत्या पच्युष समयं विन्धे विगतवलाहके देवे ओषधीतारका इमे संभिन्नं वर्णानं कतमो वर्णो अभिकन्ततरो च फणीततरो चाति यायं भन्ते रत्तया पच्युष

යස්ස සච්චි කිරියාහේතු භික්ඛුමයි බ්‍රහ්මචරියං චරන්ති සෝඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාති අනංගනේ විගතෝපක්ඛිලේසේ මුදුභූතේ කම්මනීඨිතේ ආනෙන්ජප්පත්තේ පුබ්බේ නිවාසානුස්සති ඥානාය චිත්තං අභිනින්නාමේති සෝවනේකවේතං පුබ්බේ නිවාසං අනුස්සරති සේයතිදං ඒකම්පි ජාතින් ද්වේපි ජාතියෝ පෙයාල ඉති සාකාරං සෞන්දේසං අනේක විහිතං පුබ්බේ නිවාසං අනුස්සරති අයම් පිඛෝ උදායි ධම්මෝ උත්තරිතරෝච පනීතතරෝච යස්ස සච්චි කිරියා හේතු භික්ඛුමයි බ්‍රහ්මචරියං චරන්ති සෝඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගතෝපක්ඛිලේසේ මුදුභූතේ කම්මනීඨිතේ ආනෙන්ජප්පත්තේ සත්තානං චුතුපපාත ඥානාය චිත්තං අභිනින්නාමේති සෝදිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්ත මානුසකේන සත්තේ පස්සති චවමානේ උපපජ්ජමානේ හීනේ පනීතේ සුවන්නේ දුම්බන්නේ සුගතේ දුගගතේ පෙයාල යථාකම්මූපගේ සත්තේ පජානාති අයම් පිඛෝ උදායි ධම්මෝ උත්තරිතරෝච පනීතතරෝච යස්ස සච්චි කිරියා හේතු භික්ඛුමයි බ්‍රහ්මචරියං චරන්ති සෝඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගතෝපක්ඛිලේසේ මුදුභූතේ කම්මනීඨිතේ ආනෙන්ජප්පත්තේ ආසවානං කයඥානාය චිත්තං අභිනින්නාමේති සෝයිදං දුක්ඛන්ති යථාභූතං පජානාති අයං දුක්ඛ සමුදයෝති පෙයාල ayam dukkha nirodhati peyala ayam dukkha nirodha gamini patipadati yatha bhutang pajanati imi asavati yatha bhutam pajanati ayam asava samudayoti peyala ayam asava nirodhati peyala ayam asava nirodha gamini patipadati yatha bhutang pajanati tassa evam janato evam passato kamasavapi cittang vimuccati bhavasavapi cittang vimuccati avijjasavapi cittang vimuccati vimuttasmin vimuttamiti jnanam hoti kīna jāti usitam brahmacariyam kathaṃ karaniyam nā paraṃ itthantāyāti pajānāti ayaṃ kho udāyi dhammo uttari taroca panita taroca yassa sacca kiriyā hetu bhikkhu mayi brahmacariyaṃ charanti imi kho udāyi dhammā uttari taraca panita taraca yesaṃ sacca kiriyā hetu bhikkhu mayi brahmacariyaṃ charanti iti evaṃ vutte sakuludāyi paribbhājako bhagavantaṃ etad voca abhikkantaṃ bhante abhikkantaṃ bhante seyathāpi bhante nikkunjitaṃ vā ukkunjeya paticcannaṃ vā vivareya mūlhassa vā maggaṃ ācikkheya andhakāre vā telapajjyotaṃ dhāreya cakkhumanto rūpāni dakkhinte iti evamevam bhagavata aneka pariyāyena dhammo pakāsito esāham bhante bhagavantaṃ saraṇaṃ gacchāmi dhammaṃ ca bhikkhu saṅghaṃ ca labheyāham bhante bhagavato santike pabbhajjaṃ labheyāṃ upasampadanti evaṃ vutte sakuludāyissa paribbhājakassa parisā sakuludāyin paribbhājakaṃ etad voca